නැවැත්විය යුතු බලවේග දෙකක් තියෙනවා. පැහැදිලි බලවේග දෙකක්. එකක් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ උඩින් ඇතුළට යටින් පැහැදිලිව කියන්න ඕනේ මම ඒක. ඒක මම දන්න නිසා. පෞද්ගලිකව දන්න නිසා. ඒ නිසා සන්ධානයක් දෙන තියෙනවා. ඒ අසුද්ධ සන්ධානයේ ඊළඟට අනිත් පැත්තෙන් පරණ තිබුණු සන්ධානයේ දැන් අසුද්ධ කරගෙන තියෙනවා. ඉතින් ඒකේ මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලැබෙනකොට ඒක ලොකු ජයග්‍රහණයක්. ඒක ලොකු ජයග්‍රහණයක් එතෙන්ට ඒ අසුද්ධ සන්ධානයට. ඉතින් මේක නැවැත්විය යුතු කොටස් මේ. ඉතින් නැවැත්වීම සඳහා ප්‍රබල පහලල් බලවේගයක් ගොඩනැගිය යුතුයි. ඒක ආරම්භ කරන්න ඕනේ.